නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වත්නි බුදුරජාණන් වහන්සේ විසින් වදාළ හේතුන් ශ්‍රී සද්ධර්මයේ ඔබ මේ පිවිතුරු නිවන් මඟ සාම් දේශනා මාලාවෙන් ඉගෙන ගන්න. මේ ධර්ම දේශනා වින් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම තමයි ඔබට අහන්න ලැබෙන්නේ. ඉතාම දුර්ලභ ධර්ම ශ්‍රවණය. නිවන් මාර්ගය පිළිබඳව නිතර ඇහෙනවා කියන එක දුර්ලභයි. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේම මේ බෝධිපාක්ෂික ධර්ම ලෝකෙට විවර කිරීම පිණිස නිවන් මඟ. බුදුරජාණන් වහන්සේ විසින් ගැඹුරින්ම දේශනා කොට වදාළ යම් ධර්මයක් තියෙනවද? ඒ ගැඹීරම ධර්මය මේ බෝධිපාක්ෂික ධර්ම 37 ඇතුලේ තමයි තියෙන්නේ. සසර දුකින් නිදහස් වෙන කැමති කෙනාට තමා තුළ දියුණු කරගත යුතු ගුණධර්ම 37ක් පිළිබඳව විස්තර කරන දහම් වැඩසටහන. ඉතින් ඒ නිසා සන්තෝෂයට පත් වෙන ධර්ම දානෙ ගැන මේ ලෝකේ අග්‍රම දානෙ ධර්ම දානෙ. එතනින් එහාට මේ ලෝකේ දාන වශයෙන් අග්‍ර පිනක් නැහැ. ඉතින් පින්වත්නි අපි සතර සතිපට්ඨාන ගැන ඉගෙන ගත්තා. සතර සම්‍යක් ප්‍රධාන වීරිය ගැන ඉගෙන ගත්තා. ඒ වගේම සතර ඉරිතිපාද ගැන ඉගෙන ගත්තා. පංච ඉන්ද්‍රිය ගැනත් ඉගෙන ගත්තා. අද අපි කල්පනා කළා පංච බල ධර්මයෝ ගැන කියලා දෙන්න ඕනේ කියලා. පින්වතුනි පංච බල කියන එක මේ බුද්ධ ශාසනයේ කෙනෙක් නිර්වාණ මාර්ගයේ ගමන් කරනකොට තමා තුළ වැඩෙන ගුණධර්ම 37 තමයි මේ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා දුන්නේ. ඒක මේ ගුණධර්ම තමා තුළ වැඩෙන්නේ නැත්නම් නිවන් මාර්ගයේ තමා තුළ වැඩෙන්නේ නැහැ කියලා ශ්‍රාවකයා සිහි පිටවන්න ඕන. වැඩෙනවා නම් මා තුළ මේ නිවන් මාර්ගයේ ගුණධර්ම වැඩෙනවා කියලා සිහි පිටවන්න ඕන. එතකොට අපි ඉන්ද්‍රිය ධර්ම ඉගෙන ගත්තානේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා. පින්වතුනි බල ධර්මය බවට පත් වෙන්නේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහමයි. එතකොට මොකද මේ එකම කාරණාවක් ඉන්ද්‍රිය වශයෙන් උත් එකම කාරණා ඒ කාරණා පහම බල ධර්මය විදිහටත් ශ්‍රද්ධා බලය, විරිය බලය, සති බලය, සමාධි බලය, ප්‍රඥා බලය මේ විදිහට ඒකමයි ගන්න එකෙන්ද. පින්වතුනි නිවන් මාර්ගයේ විස්තර කිරීමට අතිශයින් දක්ෂ ඒ නිවන් මාර්ගයේ පැද්ද වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒකට හොඳම උත්තරේ ඇයි ඉන්ද්‍රිය ධර්ම පහම බල ධර්ම වුනේ කියන එක හොඳම උත්තරේ තමයි ඒ දේශනා කොට වදාළේ බුදුරජාණන් වහන්සේ කියන එක. ඒ ඉන්ද්‍රිය ධර්ම විදිහට ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට වැඩ කරනකොට සද්ධා ඉන්ද්‍රිය. ඒ ශ්‍රද්ධාව නිවන් මාර්ගයේ බලයක් විදිහට වැඩ කරනකොට සද්ධා බලය. වීරිය නිවන් මාර්ගයේ ඉන්ද්‍රියක් විදිහට වැඩ කරනවා. කියන්නේ හැම වෙලාවෙම යාගේ වීරිය පිහිටලා තියෙනවා. එjani ආ වීරිය ක්‍රීමෙන්ද යා යොමු වෙච්ච කෙනෙක්. ඒක විරිය ඉන්ද්‍රිය. මෙයාට නිවන් මාර්ගයේ පුදුම ශක්තියක් උපද්දවන විරිය. ඒක විරිය බලය. එයා ක්‍රියා කරන විදිහානුව. දැන් අපි කියමු එක්කෙනෙක් මම කටින් ධර්ම දේශනා කරනවා. ඒතර මම ගායකයෙක් නෙවෙයි දේශකයෙක් වහන්සේ තමයි. මම මේ කටින්ම සින්දුවක් කියවෝ මම ගායකයෙක්. ඒක දේශකෙක් නෙවෙයි. හැබැයි දෙකේම කටින් කිව්වේ ආන්නේ වගේ ශ්‍රද්ධාව දෙකටම හඳුනේ පාවිච්චි කළේ. ඒ වගේ තමයි ඉන්ද්‍රියක් විදිහටත් බලයක් විදිහටත් ශ්‍රද්ධාව එක එක්කෙනාගේ නිවන් මාර්ගයේ වැඩ කරනවා, නිවන් මාර්ගයට යාව තල්ලු කරනවා. සතියත් ඒ වගේ, සමාධියත් ඒ වගේ, ප්‍රඥාවත් ඒ වගේ. හරි, දැන් තව විස්තර කරලා දෙන්නම්. එතකොට ඉන්ද්‍රිය ධර්මනේ බල ධර්ම බවට පත් වෙන්නේ. එතකොට ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය හොඳට තේරෙන්න ඕනේ. එතකොට බල ධර්මයේ කියන එක එයාට අදාහ ගන්න තියෙන්නේ. දැන් මම දේශනාවල දැක්කා වැඩිපුරම විස්තර කළා තියෙන්නේ ඉන්ද්‍රිය ධර්ම ගැන. බල ධර්ම ගැන ඉන්ද්‍රිය ධර්ම තරම් විස්තර කළා නෑ. ඒකට හේතුව ඉන්ද්‍රිය ධර්ම තේරුම් ගන්න එකම එයාට ප්‍රමාණවත් එයාගේ තුල ඒ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් කර ගැනීම. සුර ඉන්ද්‍රිය කියන එක ඉක්මවාගේ එකක් බල ධර්ම කියන එක. දැන් තවත් විස්තර කරලා දෙන්නම්. තේරෙන්නේ නැහැ කියලා එහෙම බය වෙන්න එපා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතින් කාටවත් තේරෙනව අඩුයි. මේ කිනේද තේරුම් ගන්න ඕන. අපි මේ ඔක්කොම ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න. එනිසා මම මේ කියන කාරණාව තේරුම් ගන්න ඕන කියන තැන හිත පිහිටව ගන්න. මම මේ ධර්මයේ අසාසින් ඉන්න ඕන කියන තැන හිත පිහිටව ගන්න. බුදු කෙනෙක් වදාළ නිවන් මාර්ගයේ මම අහනවා කියන තැන හිත පිහිටව ගන්න. මේ ධර්මයේ ශ්‍රවණය කළ කුසල් වැඩෙනවා කියන තැන හිත පිහිටව ගන්න. මෑණියෝ ධර්මයේ අසන්ත දුර්ලභයි කියන තැන හිත පිහිටව ගන්න. පින් කරපු අයතයි නිවන් මාර්ගය ගැන ඇහෙන්නේ කියලා හිත පිහිටව ගන්න. බොහෝ දෙනා මිත්‍යා දෘෂ්ටියට යද්දී සැබෑ නිවන් මාර්ගයේ මට අහන්න ලැබෙනවා කියලා හිත පිහිටව ගන්න. එතකොට හරි. පින් තුනේ දැන් ඕනම කෙනෙකුට ඉස්සල්ලාම ඇති වෙන්නේ ශ්‍රද්ධාව. පැහැදීම තමයි ඉස්සල්ලා ඇති වෙන්නේ. ඊ පැහැදීමෙන් තමයි පින් තුනේ මෙහට නිවන් මාර්ගයේ විවෘත කරන්නේ. ඒකයි ශ්‍රද්ධාව එච්චරම ඕනන්නේ. බුදුරජාණන් වහන්සේ සරණ යන්නේක, ධර්මයේ සරණ යන්නේක, සංඝ රත්නයේ සරණ යන්නේක, තුනුරුවන් ගැන හිතේ තියෙන පැහැදීම, පහන්සිත හරි උපකාරයි. ඒකෙන් තමයි මේ නිවන් මාර්ගයේ දොරටු විවෘත කරන්නේ. දැන් මේ මාර්ගඵල ලැබෙන කොටත් ඉස්සෙල්ලාම සෝවාන් වීමනේ මාර්ගඵල ස්ථීර වශයෙන් සසර දුකෙන් නිදහස් වීමට ප්‍රවේශ කරවන්නේ සෝතාපන්න. සෝතාපන්න කියන්නේ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආපන්න කියන්නේ පැමිණුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා කියන එකටයි සෝතාපන්න කියන්නේ. සෝත ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණුණා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒකාන්තයෙන් අමෘතය ලබා දෙනවා. ඒ නිවන අනිවාර්ය නිවන් පිණිස තියෙන මාවත. කර්මාවතර පැමිණිච්චගෙන කොහොමදත් එහි නිත්‍යව කරා යනවාමයි. ඉතල සෝහාන් වුණාමත් වෙන්නේ පින්වත්නි ශ්‍රද්ධාව ස්ථිර වෙනවා. ශ්‍රද්ධාව ස්ථිර වෙනවා. එතකොට ශ්‍රද්ධාව ස්ථිර වීමමයි නිවන් මාර්ගයට පැමිණීම. එතනින් මෙහා ශ්‍රද්ධාව චංචලයි. දැන් අපි බලමු මේ ශ්‍රද්ධාවක් සාමාන්‍යයෙන් අද කාලේ දක්ුත්තේ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වලට කියනට වැඩිය පහන්සිත තියෙන්නේ ශ්‍රද්ධාවක් තියෙනවා. ඉතින් අපි බලමු ඒ වගේ ශ්‍රද්ධාවන් කොහොමද ඉන්ද්‍රිය ධර්ම බවට පරිවර්තනය වෙන්නේ කියලා. ඔන්න බලමු ඈ. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අහනවා සාරිපුත්තේනි යං ආර්ය ශ්‍රාවකේ තථාගතයන් වහන්සේ පිළිබඳව ඒකාන්ත පැහැදීමකට බලවත් පැහැදීමකට පත් වුණා නම් ඔහුට බුද්ධ ශාසනය ගැන සැකයක් විචිකිච්ඡාවක් මේ නිවන් මාර්ගය ගැන සැකයක් විචිකිච්ඡාවක් නිවන ගැන සැකයක් විචිකිච්ඡාවක් ඇති වෙයිද කියලා හෙව්වා ශ්‍රද්ධාවන්ත කෙනෙකුට. ආපන සූත්‍රයේ තියෙන මේ විස්තරය සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරන ස්වාමීනි ආර්ය ශ්‍රාවකේ තථාගතයන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාවට පැමිණලා නම් පැහැදීමට පැමිණලා නම් එයා බුද්ධ ශාසනය ගැන සැක කරන්නේ විචිකිච්ඡා කරන්නේ ස්වාමිනී ශ්‍රද්ධාවන්ත ආර්ය ශ්‍රාවකයා මෙන්න මේක කැමති වෙන්න ඕන ඇත්තටම හිතේ ශ්‍රද්ධාව ඇති වෙලා නම් පහන්සිත ඇති වෙලා නම් බුදුරජාණන් වහන්සේ ගැන එයා අකුසල් දුරු කරනවා කුසල් උපදවනවා කියන එක කැමති වෙනවා අකුසල් දහම් ප්‍රහාණය කිරීම කුසල් දහම් උපදවීම පිණිස කුසල් දහම් පිළිබඳව දැඩි වීරියක් දැඩි පරාක්‍රමයක් අත්නොහරින වීරියක් පටන්ගත් වීරියකින් වාසය කරනවා කියන කරුණ කැමති වෙනවා හොඳට ශ්‍රද්ධාව ඇති වුණොත් අකුසල් දුරු කළා කුසල් උපදවන්න බලවත් වීරිය කරනවා ඒක යන්ත සිද්ධ වෙන එක. ශ්‍රද්ධාව ඇති වුණාට පස්සේ තමන්ගෙන් වෙන පව් ඔහෙ වෙන්න දෙන්නේ නැහැ. කුසල් දෙහෙන් ගැන අහද්දි ඇසින් මාත්‍රයෙන් නතර කරන්නේ නැහැ. යක් කැමති ඒක උපදව ගන්න. ශ්‍රද්ධාව ඇති වුණා නම් පරණ විදිහටම පව් සිද්ධ වෙන්න දෙන්නේ නැහැ. එයා අකුසල් දුරු කළා කුසල් උපදව ගන්න වීර්ය කරනවා. බලවත් වීර්ය කරනවා දැඩිව වීර්ය කරනවා ස්වාමීනි ඔහු තුල යම් වීර්යයක් ඇද්ද ඒක තමයි ඔහුගේ වීර්ය ඉන්ද්‍රිය ශ්‍රද්ධාවන්ත කෙනේ තමන්ගෙන් පරණ විදිහට අකුසල් වෙන්න දෙන්නේ නැතුව පව සිද්ධ වෙන්න දෙන්නේ නැතුව ඒ අකුසල් දුරු කරලා කුසල් උපද්දවනවා නැවත නැවත ධර්මය අහනවා සීල රකින්නවා භාවනාවට හුරු වෙනවා මේ මහා මාර්ගය ගැන ඉගෙන ගන්නවා මේ මහා මාර්ගය පුරුදු කරනවා අන අකුසල් දුරු කළා කුසල් උපදවනවා එයි යාට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝ රත්නයේ ගැන පුදුම පැහැදීමක් තියෙනවා අන්න යාගේ තියෙන වීර්ය තමයි විරිය ඉන්ද්‍රිය ස්වාමීනි ඔය වීර්ය කරන කෙනා දවන පටන් ගත්තේ ශ්‍රද්ධාවෙන් ඊට පස්සේ දැන් ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියලා කියන්නේ හැබැයි මතක තියාගන්න. ශ්‍රද්ධාවන්ත හොඳට ශ්‍රද්ධාවට ආපු කෙනින් අකුසල් දුරු කළා කුසල් උපදවනවා. ඒකට දැඩි වීර්යය දැඩි පරාක්‍රමයක් අත්නොහරින වීර්යයක් එයාගේ තියෙනවා. ඒක තමයි වීර්ය ඉන්ද්‍රිය. ස්වාමීන් පටන් ගත්ත වීර්ය ඇති සදහවත් ආර්ය ශ්‍රාවකයාට මේක කැමති වෙන්න ඕන. ඒ තමයි සිහියෙන් යුක්තයි කියන එක. අව ස්ථානෝචිත නෝන හට ගන්නවා කියන එක. බොහෝ කාලයකට කලින් කරපු ඒවා, බොහෝ කාලයකට පෙර කියපු ඒවා නැවත නැවත සිහි කරනවා. සිහි කරන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන් කියන එක කැමති වෙන්න ඕන. ඒ කියන්නේ වීර්ය කරන කෙනාට හොඳට සිහිය පිහිටනවා. අකුසලෙන් ගැලවෙන්න මොල් වෙනවා නෝන. මම මේ පාපේ මේ දැන් සීල් මගෙන් සීල් කැඩෙන්න යන්නේ මම මෙතනින් මෙහෙම උපක්‍රම සීලිය පැන ගන්නවා. ඊට පස්සේ මේක මිත්‍යා දෘෂ්ටියක් මම මේ මිත්‍යා දෘෂ්ටියට අහු වෙන්නේ නැතුව ඉන්නවා. දැන් එතකොට ඒකට යා කරන උපක්‍රම. එතකොට යාළුවෝ කියනවා ආවල් තැන බණ අහන්න යන් ආවල් බණ හොඳයි අරක හොඳයි මේක හොඳයි කියලා. ලොකුවට දෙන එතන මෙයා කල්පනා කරනවා. මම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලිලා ඉන්නේ මේ ධර්මයේ කොහොමදත් හොඳයි. ඒතර මට තියෙන ප්‍රශ්නේ මාතුළු ගුණධර්ම දියුණු කරගන්න බැරි එක. වීර්යය තියෙන්නේ නැති එක. ඒ නිසා බණ කියන ආන්දරංගේ දෝෂයන් නෙමෙයි මේක මාතුළයි මට මේ ගුණධර්ම දියුණු කරගන්නේ ඊට උපකාරක ධර්ම මට මන් ධර්මයේ අහන තැනින් මට ලැබෙනවා. ඒ නිසා මා මේ හැම තැනම පසුලැවෙන එක මම නතර කරගන්න ඕන. ඔන්න මෙයා උපක්‍රම ඊට පස්සේ කියනවා අනේ මේ මෙහෙමයි කියලා හිමීට මං අරිනවා නැත්තම් මිත්‍යා දෘෂ්ටියට කොක්ක ගහගෙන ඉක්ම යනවා ඕම හරියන්නේ නැහැ ඔයලා කොච්චර බණ ඇහුවද කෝ ඔයාලා මාර්ගඵල ලැබුවද ආනාවල් තැන සතියයි සතියෙන් භාවනාවෙන් සෝවාන් වෙනවා අර අහවල් අක්ක අනාගාම වෙලා ඉන්නේ අර අහවල් නංගී දැන් මේ සෝතාපන්න වෙලා අර බලාපන් අර කෙල්ල ඔය ගියාට ඔය සකදාගම් වෙලා ඉන්නේ ඒකද සමාතුල්‍ය තිබ්බේ නැත්තම් සද්ධාව එයාට ඒවා බැහැර කරලා යහපත් කුසලයට එන්න එයාට වීරිය නැහැ පඬරැල්ල වගේ ඇදීගෙන යනවා එයා එතනින් හොඳට බේරුණා නම් වීරියෙන් නැගී හිටියා නම් එයාට හොඳ සිහියක් තියෙනවා. තේරෙනවා මේක හොඳයි මේක නරකයි කියලා. මේ විදිහට ওই විදිහට වීර්යය කරන කෙනාට හොඳට සිහි කරන්න පුළුවන්. කොහොමද උනේ කියලා කලින් වෙච්ච දේවල් කලින් මේ කියපු දේවල් සිහි කරන්න පුළුවන්. බොහෝ කොට සිහි කරන්න පුළුවන්. ගොඩාක් සිද්ධීන් අතරේ එයාට හොඳට සිහි කරන්න පුළුවන්. චිර කතම් චිර භාසිතම් සාරිත අනුස්සර්ත හොඳට සිහි කරන්න පුළුවන්. එතකොට මෙයාට මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඒ වීරිය කරන කෙනා තුළ සිහියනේ පිහිටියේ. ඒ වින්දින මේ කකුසල් මේක කුසල් කියලා තේරුම් ගන්න සිහියේ ඉපැයි. එතකොට මේ කුසල් අකුසල් කියලා තේරුම් ගන්න කුසලයට හිත ඇදලා ගන්න එක නේද සිහියේ බලවේගය කියලා මෙලින්ද ප්‍රශ්නෙන් අපි කලින් උපමා වලින් තේරුම් ගත්තේ. අනේ සිහිය තුට සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කරනවා ඔහු තුළ යම් සිහියක් ඇද්ද ඒ සිහියට තමයි සති ඉන්ද්‍රිය කියලා කියන්නේ. මම බලන්නේ කොච්චර එක එක ආකාරයකින් මේ ඉන්ද්‍රිය ධර්ම විස්තර කරනවද කියලා. එතකොට මේ වීරිය යාගේ බලශක්තියක් බවට පත් වුණොත් ඒක වීරිය බලය. මේ සිහියම යාගේ බලය බවට පත් වුණොත් ඒක සති බලය. ස්වාමීන් පටන්ගත් වීරිය ඇති පිහිටුවගත් සිහිය ඇති සදහැවත් ආර්ය ශ්‍රාවකයා වීරියෙන් යුතු ඒ විදිහට සිහිය තියෙන ආර්ය ශ්‍රාවකයා මේක කැමති වෙන්න ඕනේ. කැමති වෙන්න ඕනේ කියන්නේ ඒක එයාට ලැබෙනවා. ඒ තමයි නිවන අරමුණු කොට සමාධිය ලබන්නේය. සිතේ ඒකාග්‍රතාවය ලබන්නේ යන කරුණා. හිත එකඟ වෙනවා නිවනට, නිවන් පැත්තට. ඊළඟට හිත සමාධිමත් වෙනවා. හිත එකඟ වෙනවා. ඉතින් මේක තමයි කියලා කිව්වා එයාගේ හිතේ යම් එකඟ බවක් ඇත්තේ ඒක සමාධි ඉන්ද්‍රිය. අකුසල් දුරු කරන කුසල් උපදවන කෙනාගේ හිත විසිරී තියන්නේ. පින්වත්නි අපේ හිත ගොඩාක් විසිරෙන්නේ පංචකාමයේත් එක්ක. පංචකාමයේ අකුසල් කියලා හඳුනාගෙනම ඒ අකුසල් බැහැර කරන කෙනාගේ හිත කොහොම විසිරෙන්නේද? හිත එකඟ වෙනවා හරි තැම්පත් කෙනෙක් වෙනවා කලබල නැති චරිතයක් වෙනවා. එයාගේ හිතේ තියෙන එකඟකම සමාධි ඉන්ද්‍රිය. ස්වාමීන් පටන්ගත් වීරිය ඇති පිහිටුවගත් සිහිය ඇති සමාහිත සිත් ඇති සදහැවත් ආර්ය ශ්‍රාවකයා හට මේක කැමති වෙන්න ඕන. ඒ කියන්නේ මේක ලැබෙනවා මොකද්ද? මේ සංසාරයේ කෙලවරක් දැක්ක නොහැකි අනමතග්ගෝ යම් පිටේ සංසාරෝ. සංසාරේ ගොඩා දීර්ඝයි. අවිද්‍යාවෙන් වැහුණු තණ්හාවෙන් බැඳුණු සත්‍යයන්ගේ සසර සැරිසරා යෑමේ ආරම්භක කෙලවරක් නොපෙනි. අවිද්‍යාවෙන් මෙල්ල තණ්හාවෙන් බැඳිච්ච කෙනාට ආරම්භක කෙලවරක් පේන්නේ. මොකද්ද අවිද්‍යාවෙන් වැහුනේ? අවිද්‍යාව පත්‍ය සංඛාර. සියලු සංස්කාරෝ අවිද්‍යාවෙන් වැහුණා. සංකාරපත්‍ය විඥාන විඥානේ අවිද්‍යාවෙන් වැහුණා. විඥානපත්‍ය නාම රූපං නාම රූපේ අවිද්‍යාවෙන් වැහුණා. නාම රූපච්ච සලායතන ආයතනයි අවිද්‍යාවෙන් වැහුණා. සලායතනපත්‍ය පස්සු ස්පර්ශේ අවිද්‍යාවෙන් වැහුණා. පස්සපත්‍ය වේදනා වේදනා අවිද්‍යාවෙන් වැහුණ නිසා වේදනාපත්‍ය තණ්හා තණ්හාවෙන් බැඳුණා. තණ්හාවෙන් බැඳුණා සංස්කාරවලට විඥාණයට නාම රූපවලට සලායතනවලට ස්පර්ශයට වේදනාවට තෘෂ්ණාවෙන් බැඳුණා. බැඳිච්ච නිසා තණ්හා පංච උපාදානං ග්‍රහණය වෙලා ගියා. ග්‍රහණය වෙලා ගිය තැන කර්ම සකස් වුණා භවය. ඒ කර්ම සකස් වීමත් එක්ක ඒවා විපාක දෙන්න ඉපදුණා. භවපච්ච ජාති ඉපදිච්ච කෙනා තමයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සිද්ධෙන්නේ. පටිච්ච සමුපාදේ සකස් වෙනවා. ආරම්භ කෙලවරක් දැන් අවිද්‍යාව අහවල් තැන පටන් ගත්තා කියලා එකක් නැහැ. මෙච්චර කාලයක් අවිද්‍යාව තිබ්බේ නැහැ අහවල් තැනින් පටන් ගත්තා කියලා එකක් නැහැ. අනමදග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ සංසාරේ කෙලවරක් මව නොවන කෙනෙක් නෑ, පියා නොවන කෙනෙක් නෑ, දුව නොවන කෙනෙක් නෑ, පුතා නොවන කෙනෙක් නෑ, අම්මා නොවන කෙනෙක් නෑ, බිරිඳ නොවුන කෙනෙක් නෑ, ස්වාමියා නොවුන කෙනෙක් නෑ. මව මැරිලා අඳද්දී වැටිච්ච කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. පියා මැරිලා වැටිච්ච කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. අපේ ඇටකටු එකතු කළොත් මහා වේපුල්ල පර්වතය තරම් කඳු එක කල්පයක. අපි මේ පොළොවට පස් එකතු කරපු එක විතරයි කලින්. මොහ ඒ වගේම සාගරයේ තත්ත්වයක කඳුළු එකතු කරපු එක කලින්. ආයේ පටන් ගත්ත තැන අවසන් වෙන තැන හොයාගන්න නැහැ, මේක චක්‍රේ කැරකෙනවා. එක කර්මයක් විඳවනකොට තව කර්මයක් රැස් කරනවා. ඇයි අපේ ජීවිතේ අපි අහන දකින හැම දෙයකටම උපාදාන වෙනවා. පංච උපාදානස්කන්ධයට බැඳී ගියා, දුකට බැඳී ගියා. කෙලවරක් නැහැ. ඊට පස්සේ අවිද්‍යාව නම් ඕ ඝනාන්ධකාරේ ඉතිරි නැතුව. ඊට පස්සේ මේ විදිහට වීර්යයෙන් යුක්තව, සිහියෙන් යුක්තව, සමාධියෙන් යුක්තව ඉන්න කෙනා මේ අවිද්‍යා අන්ධකාරේ ඉතුරු නැතුව නිරුද්ධ කරලා තෘෂ්ණාව ක්ෂය වුණ විරාගය විරාගයෙන් යුතු නිරෝධ නිරුද්ධ වූ නිවනක් ඇද්ද? ඒ ශාන්ත දෙයක්, ඒ ප්‍රණීත දෙයක් කියන කරුණ දැනගන්නවා. මේ අවිද්‍යා අන්ධකාරයේ දුරු කිරීම, මේ ඒ වගේම පංච උපාදානස්කන්ධ මේ සසර පැවැත්මල තියෙන ඇල්ම දුරු කිරීම, නිරුද්ධ කිරීම ශාන්ත දෙයක්, ප්‍රණීත දෙයක් කියලා අර නිවන අරමුණු කරනවා. නිවන ගැන ඒ විදිහට දැනගන්නවා. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදි පටිනිස්සග්ගෝ තන්නක්කය විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඒ නිරෝධී හිත පිහිටවන්න පුළුවන්. ඉතින් භාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා, ස්වාමීනි ඔබ තුල මේ නොවේ තියෙන ප්‍රඥාව තමයි කිව්වා ප්‍රඥා ඉන්ද්‍රිය. සසර ගමන තේරුම් ගන්න, ඒ සසර ගැන ඊළඟට අවිද්‍යාව නිරුද්ධ කිරීම ගැන සමාතුල ලත් අවබෝධයෙන් නිවනේ හිත පිහිටවන්න පුළුවන් ගැතිය. ඒක තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ස්වාමීනි මේ ආර්ය ශ්‍රාවකය මෙසේ ඉතා බලවත් ලෙස වීර්ය කර කර, මෙසේ සිහි කර කර, මෙසේ සිත තැම්පත් කර කර, මෙසේ දැන දැන මේ විදිහට වීර්ය කරමින්, සිහිය පිහිටව ගනිමින්, සාහිත එකඟ කරමින්, මේ විදිහට ප්‍රඥා ඉන්ද්‍රියෙන් දැන ගනිමින් මෙසේ ගැඹුරින් අදහයි. හිත ගැඹුරින්ම හිත පස්සෙන් මෙනවා. යම් ධර්මයක් මා කලින් අසන ලද්දේද ඒ ධර්මියෝ මේ ඒ ධර්මය නොවේ. ඒ ධර්මයක් මම දැන් කයෙන් ස්පර්ශ කොට වාසය කරමි, ප්‍රඥාවෙන්ද විනිවිද දකිමි. ස්වාමීනි ඔහුගේ යම් සද්ධාවක් ඇද්ද, ඒ ඔහුගේ සද්ධා ඉන්ද්‍රියයි. කලින් අහලා තිබ්බනේ පංච උපාදානස්කන්ධයෙන් අහලා තිබ්බා විමසිනවා හිටියා, මෙහෙන් දැන් දකිනවා. පටිච්චසමුප්පාදය ගැන අහලා තිබ්බා විමසිනවා හිටියා, මෙහෙන් දැන් දකිනවා. සසර පැවැත්ම දකිනවා. ඒ නිවන ශාන්තයි ප්‍රණීතයි කියලා අහලා තිබ්බ දැන් එහා නිවන කයින් පැහැස වාසය කරනවා. එතකොට මේ කලින් අහලා තිබ්බේව නේද? දැන් අපි ඉන්දියාව ගැන කියනවා මල ආසයි. ඊට පස්සේ අම්මේ මෙන්න කිච්චකෝතේ. අර හැවුවට වැඩි එනම දෙයක් ඒක. එතකොට යාට මේ නිවන ගැන කියූ බුදුරජාණන් වහන්සේ ගැන පුදුම පැහැදීමක් එනවා. මේ ධර්මයේ ගැන පුදුම පැහැදීමක් එනවා. ඒ නිවන අවබෝධ කරපු රහතන් වහන්සේලා කියන ආර්ය ශ්‍රාවකයන් ගැන පුදුම පැහැදීමක් එනවා. අන්නේ ශ්‍රද්ධාව, සද්ධා ඉන්ද්‍රිය. එහෙනම් සද්ධා ඉන්ද්‍රිය ධර්මයේ වැටහීමත් එක්ක තමයි යාතුල බලවත් වෙන්නේ. මුලින් පටන් ගත්තේ ශ්‍රද්ධාවෙන්. සද්ධාවන්තය තමයි වීර්ය කළේ. වීර්යයත් එක්ක තමයි සීහී පිහිටියේ. සිහියත් එක තමයි හිත සමාධිමත් වුනේ. ඒ තුළින් තමයි යථාර්ථය දැක්කේ. ඒ දකිනකොට තමයි මට ශ්‍රද්ධාවම බලවත් වුනේ. කලින් මේවා අපි අහලා තිබ්බේ. ඒ වුණාට දැන් මට ඒක අවබෝධ වෙනවා නිකේ. බුදුරජාණන් වහන්සේ සාදුකාර දෙමින් සාරිපුත්තේ කිහිම්ම තමයි සාරිපුත්ත. ওই විදිහටම තමයි වැඩෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අනුමත කළා. දැන් තේරුම් ගන්න මේ නිවන් මාර්ගය කියන්නේ. අන්න ওই විදිහට ඇතිවෙන ඉන්ද්‍රිය ධර්මය. එයාගේ නිවන් මාර්ගයේ යහත බලයක් උපද්දවනවා. සද්ධාව, වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව. අන්න ඒක සද්ධා බලය. දැන් අපි හිතන්නකෝ වීර්ය කියන එක. දැන් ඔන්න වීර්ය කියන්නේ මේ කෙලෙස් වලින් ඈතර වෙන්න වීර්ය කරන්න කියනවා පින්වත්නි. මඩේ ඉරුණ ඇතෙක් ඒකෙන් ගොඩ එනවා වගේ. මඩ කියන්නේ ඉරෙන එකක්. ඇතා කියන්නේ මහා බර සතේ. මහා බර සතේ කෙරෙන මඩ ගෝරුවක වැටුණාට පස්සේ කොහොම ගොඩ එන්නද? එහෙට මෙහෙට හැරෙන්න හැරෙන්න තව ඉරෙනවනේ. ඊටුට යා බලවත් වීරියෙන් කොහොම හරි ගොඩ එනවා. අන්නේ වීරි ඉච්චිරි බලය. විහිිරි බලය. ඊට පස්සේ අපි කියමු ප්‍රඥා බලය කියන එක. ඕන දැන් මතකද සිංහයා මඩේ ඇරිලා හිටියා. ඊට පස්සේ අර නරියා කලේ ඒකට වතුර දැන් ගොඩ ගන්න බෑනේ කොහොමද? ඊට පස්සේ වතුර පාරක් හරගෙන ඇවිල්ලා ඒ වතුර පාර අර යන්න සැලැස්සුවා අර සිංහයා ඇරිලා ඉන්න තැනට. ඉතින් අර සිංහයා ඇරිලා හිටපු තැනට වතුර ගිහිල්ලා බුරුල් වුණා. බුරුල් වුණාට පස්සේ කිව්වා දැන් දෙඩිය වීර්ය කළා කොහොමද උඩට පනින්න කියලා. සිංහයා පැන්නා. ඔතන වීර්යයටත් වඩා වැඩ කළේ මොකද්ද? නෝන. ඒවයි කෙනෙකුට මේ නිවන් මාර්ගයේ නොවන මෙයා කල්පනා කරන ක්‍රමයේම ශේෂ්ඨයි. ඒකම තමයි යාගේ ශක්තිය, ඒක තමයි බලය. ඒක ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ප්‍රඥා බලය ඉන්ද්‍රිය ධර්මියෝම බල බවට පත් වෙනවා. එතකොට ඒ නිසා අපි මේ කරුණු කාරණා තේරුම් ගන්න ඕන, තව තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ඒවා පිහිටන හැටි. මේ දහං කරුණු හොයන බෝධිපාශක ධර්මයේ ඉගෙන ගන්න ආසා මේ නිවන් මාර්ගේ කොහොමද වැඩෙන්නේ කියලා හොයන අයට හරි අගේති කාරණාවක් කියනවා. බුදුරජාණන් වහන්සේ ඒ දවස්වල මල්ලකයන්ගේ නියංගමී සමග වැඩි හිටියේ. මල්ලක සූත්‍රයේ ඉන්ද්‍රිය සංයුත්තේ බුදුරජාණන් වහන්සේ සංඝයාට අමතාව අදාලා මහණෙනි ආර්ය ශ්‍රාවකයාට යම්තා කාර්ය ඥානීය නූපන්නේ වේද ඒ තාක්ම ඉන්ද්‍රියන් හතරක පිහිටීම නොවි ඒ තාක්ම ඉන්ද්‍රියන් හතරේ බැසගෙන සිටීම නොවි ඉන්ද්‍රියෝ පිහිටන්නේ බැසගෙන හිටින්නේ උපදිනව නැති වෙනවා උපදිනව නැති වෙනවා එයා තුල පිහිටි දෙයක් බවට එයා තුල බැසගත් දෙයක් බවට පත් වෙන්නේ ආර්ය ඥානීය උපදින්නේ නැති තාක් කල් ආර්ය ඥානෙ කියන්නේ කොමන්ද? ආර්ය ඥානෙ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය. හේතුඵල ධම ගැන තියෙන අවබෝධය. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං යමක් හේතුන් නිසා හටගන්නේ ද හේතු නැති වී යන බව. මේ ආර්ය ඥානය ආර්ය සත්‍ය අවබෝධය තමා තුළට එන්නේ නැති තාක් ඉන්ද්‍රිය ධර්මයෝ පිහිටන්නේ බැසගන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අපි බලමු තවත් විස්තර කරනකම්. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි යන්තා කොච්චර පරාල ගැහුවා කැණි මනල තිබ්බේ නැත්නම් පරාල පිහිටන්නේ. පරාල නැතුව නෙවෙයි තියෙනවා කැණි වේදෙන් ආයෙෙන් විස්තර කරන්න වෙයි කැණි මනල මොකද්ද කියලා. දැන් කෙනෙක් මාසවල් කියනව දන්නේ නෑනේ. දිනපතා මේ වචන පවල් ලෝකෙන් අතුරුදහන් වෙනවා. ඒ ඉස්සර දෙමු සමහර ගෙවල් තියෙනවා. පරාල ඔක්කොම එකතු කරලා මැන්ද ගෙඩියෙන් බොස් ගෙඩියක් වගේ අංගෙඩියක් වගේ ලී වලින් හදපු එකකට තමයි අර වටේටම වාලේ තියෙන පරාල ටික එකතු වෙන. ඒතර මැදින් බාල්ක දෙමිලි ඒ මොකුත් නැහැ. ඒකට වාහලේ වටේට තියෙන පරාල ටික අර මොදුනේ එක ගෙඩියකටම එකතු වෙනවා. ඒකට කියනවා කැණි මණ්ඩල කියලා. පරණ ශාලාවල් වල සමහර වෙලාවට ගෙවල් වල තියෙනවා මේ කැණි මණ්ඩලට වාහලේ හදපු ඒවා. එතකොට ඉස්සර ගොඩක් ඉවල තියෙන කැණි මණ්ඩල ඊට පස්සේ කොච්චර පරාල තිබ්බත් ඒවා පිහිටන් හිටින්නේ නැහැ නේද මැදදී අර ලිය තිබ්බේ නැත්තම් කෙනිමල්ල තිබ්බේ නැත්තම් ඒ වගේ තමයි කිව්වා සද්ධාව වුණත් වීර්යය වුණත් සිහිය වුණත් සමාධිය වුණත් මේවා විසිරෙනවා ප්‍රඥාව නැත්තම් ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධය ආර්ය සත්‍ය ගැන යගේ දැක්ම හිතේ තියෙන්න ඕන එතකොට තමයි ශ්‍රද්ධාව හොඳට පිහිටන්නේ. වීර්යය හොඳට පිහිටන්නේ. සීය හොඳට පිහිටන්නේ. සමාධිය හොඳට පිහිටන්නේ. ආර්ය සත්‍ය අවබෝධයත් එක්ක. ඒක හොඳට තේරුම් ගන්න. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ වදාලා යං කලේ කාර්ය ඥානෙ උපදනාද එකල්ලි ඉන්ද්‍රියන් හතරක පිහිටීම වෙයි. ඉන්ද්‍රියන් හතරක බැස ගැනීම වෙයි. කුමක්ද? සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය. මේ ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයා හටේ ප්‍රඥාව අනුව යන සද්ධාව පිහිටනවා. ඒ අනුව යන වීරිය පිහිටනවා. ඒ අනුව යන සීහ පිහිටනවා. ඒ අනුව යන සමාධිය පිහිටනවා. මේකේ සංගීත කතාවක් තියෙනවා. අපේ සද්ධාව හරි මාර්ගයට ගන්න නම් චතුරාර්ය සත්‍ය ගැන වැටහිම තියෙන්න ඕන. ඒකයි ආර්ය සත්‍ය ගැන නන්නේ කියන්නේ. ශ්‍රද්ධාව හරි මඟට ගන්නවා. ඊටකට උපදින ශ්‍රද්ධාව සුභිතකින් කෙලවර වෙන්නේ නැහැ. නිවනින්මයි කෙලවර වෙන්නේ. වීර්යය නිවනින්මයි කෙලවර වෙන්නේ. සීහය නිවනින්මයි කෙලවර වෙන්නේ. සමාධිය බඹලොයින් ඉවර වෙන්නේ නැහැ. නිවනින්මයි කෙලවර වෙන්නේ. ප්‍රඥාව තිබ්බොත් මේ චතුරාර්ය සත්‍ය වැටහිම චතුරාර්ය සත්‍යයට අයිති නැද්ද අපි මේ ඉගෙන ගන්න සත්‍විස් බෝධිපාංශික ධර්ම අයිතිනේ ඇයි බෝධිපාංශික ධර්ම අයිති දුක්ඛාරිය සත්‍යයටද සමුදාරිය සමුදියාරිය සත්‍යයටද නිරෝධාරිය සත්‍යයටද මාර්ගාරිය සත්‍යයටද මාර්ගාරිය සත්‍යයට මේ තමයි මාර්ගය ගැනීම ගන්නන්නේ ඒ මේවා ඉගෙන ගැනීම තුළිනොත් හිත මෝරනවා. ආහන එක තුළිනොත් හිත මෝරනවා. අතිශයින් ශ්‍රේෂ්ඨම මෙවැනි උදාහරණයක් ආහන එක. හිත මෝරනවා. දැන් අපි කොච්චර දේවල්ද කියලා බලන්නකෝ. මේ අපි තේරුම් ගත්තේ නැති දේවල් සාමාන්‍ය අපි අපාය ගැන අහනකොට ඔන්න දැනෙනවා වැඩි. දිව්‍ය ලෝකේ ගැන අහනකොට දැනෙනවා වැඩි. සද්ධාව ගැන අහනකොට දැනෙනවා වැඩි ඒ තමයි අපි ඉන්න තැන. ඒ ගොඩාක් අපේ ජීවිතේ උපරිමයට වගේ දිනුනට තියෙන ශ්‍රද්ධාවට. දැන් මේ වගේ දේවල් කතා කරනකොට සකර ගැඹුරුයි වගේ තේරෙන්නේ නැහැ වගේ. ඇයි ඒ? ඒ අපේ හිත හුරු නැහැ. දැන් හුරු කරගන්න ඕන. නැවත නැවත අහන්න ඕන. අපි මෝරන්න ඕන. පොන්චි කාලේ අපි පොන්චි කාලේ අහපු දේවල් එක දිගටම ලොකු වෙනකල් මහන්නේ නැහැ. ඒ වගේ අපි එක දිගටම එකම තැනකින් නැතුව අපේ හිත මෝරව ගන්න ඕන. හැබැයි තේරුම් ගන්න ආර්ය සත්‍ය අහද්දින් අහද්දෙමුත් හිත නැඹුරු වෙන්නේ කොහෙටද? චතුරාර්ය සත්‍ය අහද්දින් අහද්දෙමුත් හරියටම ශ්‍රද්ධාව හිතේ නැඹුරු බවකට එන්නේ එතකොට. අපේ ශ්‍රද්ධාව වුණත් හරි පැත්තට ගන්න චතුරාර්ය සත්‍ය පිළිබඳව තමන්ට දැක්ම තියෙන්න ඕන. ඒ නිසා පංච උපාදානස්කන්ධය ගැන ආයතන ගැන පටිච්ච සමුප්පාදය ගැන අහන්න ආශ කරා. නිවන් මාර්ගය ගැන අහන්න ආශ කරා. අකමැති වෙන්න එපා. හැබැයි දිනු කරගන්න ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවන්තයාට තමයි ජීවි උපදින්නේ. වීර්යවන්තයෙකුට තමයි සීහ පිහිටන්නේ. ඒ වීර්ය සීහ තියෙන කෙනාට තමයි සමාධිය උපදින්නේ. සමාධියට තමයි ඇත්ත පේන්නේ. ඇත්ත පේන කෙනාට තමයි ගැඹුරටම සිඳා බහපු සද්ධා උපදින්නේ. පටන් ගන්න තියෙන්නේ ශ්‍රද්ධාවයි. සෝතාපන්න වෙනකල් ඉන්ද්‍රිය ධර්මියෝ විසිරි විසිරි දේන්නේ. සෝතාපන්න වෙච්ච කෙනාට කිඳා බයින. එක දැනෝ පිටනෝ. වෙන්වෙන් වශයෙන් තියෙද්දිම තමාවෙන් මාර්ගය දියුණු කරනවා නම් ඔය පහම එකට පිහිටියොත් කොහොම වෙයිද? සද්ධා, වීරිය, සතිය, සමාධි, ප්‍රඥා. එනිසාම ඒක තේරුම් ගන්න. පින්වතුනි දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා දුක්ඛාපටිපදා චිප්පා විඤ්ඤා සුඛාපටිපදා දන්දා විඤ්ඤා සුඛාපටිපදා චිප්පා විඤ්ඤා කියලා ප්‍රතිපදා හතරක් තියෙනවා. මේ ලෝකේ යම් කෙනෙක් මාර්ගඵල අවබෝධ කළා නම් අවබෝධ කළේ ওই ප්‍රතිපදා හතරෙන්. සියලු මඟඵලලාභී. දැන් දුක්ඛාපටිපදා දන්දා විඤ්ඤා. දුක්ඛාපටිපදා කියන්නේ මෙයාගේ හිත රාගයෙන් ද්වේෂයෙන් නිතර බැටක කතා තියෙන. නීවරණ වලින් නිතර බැටක කතා තියෙන. හැබැයි මෙයාගේ හිතේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්මය මෘදු විදිහට තියෙන. කෙලෙස් වලිනුත් බැටකනවා ඉන්ද්‍රිය ධර්මයෙන් මෘදුයි. මෙයා නිවන් මාර්ගය පුරුදු කරනකොට මෙයාට අවබෝධය ලැබෙන්නේ හිමීට. හේතුව ඉන්ද්‍රිය ධර්මය මෘදු නිසා. අවබෝධයේ හිමින් ඕනේ කෙලෙස් වැඩි නිසා නෙවෙයි. ඉන්ද්‍රිය ධර්මය මෘදු නිසා. ඉතින් අර කෙලෙස් වලින් නිතර බැටකන නිසා ප්‍රතිපදාව දුකයි. සතිපට්ඨානෙ වඩන්න තියෙන අමාරුවෙන්, ඊර්ය කරන්න තියෙන අමාරුවෙන්, ඉරිදිපාද අමාරුවෙන්, ඉන්ද්‍රිය ධර්මය අමාරුවෙන්, බල ධර්මය අමාරුවෙන් වඩන්න තියෙන. ඊළඟට ওই විදිහටම අමාරුවෙන් ඉන්න රාගයෙන්, ද්වේෂයෙන් නිතර ඇති වෙන කෙලෙස් වලින් බැටකකා ඉන්නවා. හැබැයි මෙයාගේ හිතේ ඉක්මනට උපදිනවා සද්ධාව. ඊර්ය, සති, සමාධි, ප්‍රඥා, ඉන්ද්‍රිය ධර්ම බලවත් උපදිනවා. මෙයා කොච්චර කෙලෙස් වලින් බැටකෑවත් ඉන්ද්‍රිය බලවත් උපදින නිසා ඉක්මනට අවබෝධ වෙනවා. මුගලන් මහරහතන් වහන්සේ වගේ. මුගලන් මහරහතන් වහන්සේ අරහත් වෙටපත් වෙන කලින් ඉන්නෙන් පුදුම විදිහට බැටකෑවා. නමුත් සතියක් ඇතුළත අරහත්ත්වයටපත් වුණා. ඊට පස්සේ තව එකෙක් ඉන්නවා සුඛාපටිපදා. සුඛාපටිපදා කියන්නේ කියන්නේ සැපවත්. එයාට ඉක්මනට හිත එකඟ වෙනවා. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ තුන. කියලා අච්චර කෙලෙස් වලින් බැටකන්න හිත එකඟ වෙනවා. සුඛාපටිපදා. හැබැයි ඉන්ද්‍රිය ධර්මයේ තියෙන්නේ මොනද විදිහට? සද්ධා, විචිසත්, සමාධි, ප්‍රඥා. එයා කොච්චර ධ්‍යාන වැළුවත් එයා හි ප්‍රතිපදාව කොච්චර සැපවත් වුණත් මාර්ගඵල අවබෝධය හිමීට සිද්ධ වෙන ඉන්ද්‍රිය ධර්මවල දුර්වලතාවය අනුව මොනදු බව අනුව සුඛාපටිපදා වන ධ්‍යාන හොඳට ඇති වෙනවා. හිත කෙලෙස් වලින් බැසගන්නේ ඉන්ද්‍රිය ධර්ම තියුණු නැති වෙනවා. සද්ධා, විරිය, සත්, සමාධි, ප්‍රඥා ඉක්මනට අවබෝධ වෙනවා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්තයන් වහන්සේ පැවිදිව සත්‍ය දෙකෙන් පවන් සරසලා ඉදින් ධර්මය අවබෝධ කරගෙන අරහත්ත්වයට පත් වෙනවා. ඊටපොට මේ විදිහ ප්‍රතිපදාවන් වල වෙනස්කමුත් ධර්මයේ අවබෝධ වීමේ වේගවත් බව එනසම් හිමින් බව ඒක තීරණය වෙන්නේ ඉන්ද්‍රිය ධර්මය අනුව. එතකොට මම අද බල ධර්මය විස්තර කරන්නට කියලා පටංගන ඉන්ද්‍රිය ධර්මය තමයි විස්තර කළේ. මක් නිසාද? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයෝම තමයි බල ධර්මය බවට පත් වෙන්නේ. ක්‍රියාකාරීත්වය යනවා. ඔන්න ඔබ හිතන්නක සූරම් බට්ට බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු උපාසකේ. ඒ උපාසක බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහුවට පස්සේ සෝතාපන්න. සෝතාපන්න බවට පත් වෙලා දුටු දහන් ඇතුව බුදුරජාණන් වහන්සේගේ ශිරීපා කමල වැඳලා පිටත් වුණා. මාර්යා කල්පනා කළා මේ උපාසකයා යන විදිහට මොහු ධර්මයේ පිහිටියාද මේ මාර්ගඵල ගැන මාර්යාට තේරුම්න්නේ. ඒ නිසා මොහුගේ හිත වෙනස් කරන්න ඕන කියලා මොහු ගෙදර යනකොට ආකාශයේ බුදුරුව මවාගෙන හිටියා. මේ උපාසක බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේට වැඳලා මවාගත් බුදුරුව ඇහිති මාර්යා කියනවා උපාසකය මං අර බණ කියද්දි කිව්ව නේද මේ සියලු සංස්කාරය අනිත්‍යයි කියලා. මට වැරදිලා කියෝනේ. සංස්කාරය නිට්ටයයි. මං කිව්ව නේද මේවා දුක් සහිතයි කියලා. මට වැරදිලා කියෝනේ. ඒ සංස්කාරය සැප සහිතයි. මං කිව්ව නේද මේවා අනාත්මයි කියලා. උපාසක මට වැරදිලා කියෝනේ. මේවා ආත්මයි. මේ උපාසක එක මොහොතින් කය ඍජු කර නැගිලා දික් කළව ඔබ නේද පාපේ මායя කියලා. මේ බුදුරෝ මාගෙන ඉන්නේ. ඔබ වගේ දහහක් ඇවිල්ලා කිව්වත් සංස්කාරය වානේ නිට්ටයයි කියලා. සංස්කාරය අනිත්‍ය බව මාතටවා. දුක් බව දුටුවා. අනාත්ම බව දුටුවා. මායයට අභියෝග කරන්න තරම් කොහොමද ශ්‍රද්ධාව කොහොමද ප්‍රඥා බලය අන්න බලය අන්න ශ්‍රද්ධා බලය අන්න ප්‍රඥා බලය අන්න වීර්ය බලය ප්‍රකට වෙච්ච දේ ඒ වගේ ශ්‍රද්ධාව එයාට බලයක් වෙනවා ඊළඟට දැන් වුණා සාමාන්‍යයෙන් ලාවට ශ්‍රද්ධා බලය ගැන කතා කළා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවලා පැහැදිලිම ඇති කරගෙන එයා කෙනෙක් කිනම්ියා ධර්මය අවබෝධ කළා නැහැ. නමුත් කොයි හරි මිත්‍යා දෘෂ්ටියක් පැතිරෙනවා. මිත්‍යා දෘෂ්ටිය පැතිරෙද්දී එයාට තේරෙනවා මේක මිත්‍යා දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මේක එකඟ නැහැ. එයා කොයිතෝ වහම නෙමෙයි සිය ගානක් බනකෙවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේම පිළිගනිනවා. අන්න ඒ සිය ගානකට සොලවන්න බැරි යෝගී ශ්‍රද්ධාව මොකද්ද? ශ්‍රද්ධා බලය. ශ්‍රද්ධා බලය. ඊර්ය පසුබස්සන්න බැරි විදිහට පිළිගනිනවා. ඊර්ය බලය. සිය පසුබස්සන්න බැරි විදිහට පිළිගනිනවා සති බලය. දැන් අපි ගමු අර අරිවංශ දේශනාව කරනකොට ධර්මකථික අබේ තිරුන්ට අරිවංශ දේශනාව කරනකොට තවත් තිරුන් වහන්සේ නමක් අකමැත්තෙන් හිටියනේ ලංකාවෙච්ච දෙයක් ඉස්සරහතන අතරේ කාලේ ඊට පස්සේ මේ තිරුන් ධර්මයේ කියලා අවසන් වෙච්ච ගමන් අර මේ අමනාපෙන් හිටු බිස්සු හරියට දොස් කිව්වා මේ ධර්ම දේශනාව කරලා ඉවර වෙලා ඈත වනාන්තරයට යනවා යන්නේ මේ දෙනම මේකට හොඳටම බැන බැන යනවා අර ධර්ම දේශනා කරපු සාන්නාංශෙත් සංසුන්ව ගමන් කරන අර බැනුන් ටික අහගෙන ඊට පස්සේ කුටියට දැන් පාරවල් දෙකට වෙන් වුණා ඉතින් ගෝල නමහනුවන් ස්වාමීනි මිත්‍තේ මේ ගව් ගාන කෙනකල් බැන බැන ආවා ඒ බැන බැනෙද්දී ඔබන්සෙට තරහ ගියේ නැන්ද ඊට කියනවා මේ ආයතනෙ ධර්ම දේශනා කරපු තැන ඉඳලා මේ මම මේ පැමිණෙන තැන දක්වාම එක පියවරක් මා අසිහියෙන් තිබ්බේ නැහැ කියනවා. ඒ කියන්නේ හැම පියවරක්ම සිහියෙන්. එතකොට එතන ඉඳලා මේ දක්වා තියෙන පියවරට බනිද්දී ඒ බැනුමෙන් සොලවන්න බැරි සිහිය මොකද්ද? සති බලය. සති බලය අර උපාසක තුල බුදුරුවක් මවාගෙන මේ අනිත්‍ය අනිත්‍ය නෙවෙයි කියන්දී ඔහුට අනිත්‍යයි කියලා තුන් ලෝකෙටම කියන්න පුළුවන් ඕ ශක්තිය කුමක්ද ප්‍රඥා බලය ඒ නිසා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහ තමාගේ නිවන් මාර්ගයේ කාටවත් සොලවන්න බැරි මහා යෝධයන් පස් දෙනෙක් විදිහට වැඩ කරනවා. අන්න බලධර්ම. යෝධයෝ පස් දෙනෙක්. ශ්‍රද්ධාව. ඒතර නිවනට යන කෙනාට දැන් දුටුගැමුණු රජුගෝ ගැන කතා කරද්දී දසමහා යෝධයෝ ගැන කතා කරනවා. දුටුගැමුණු රජුගෝ ගැන කතා කරන්න බෑ දසමහා යෝධයන්ගෙන් තොරව. දසමහා යෝධයෝ ගැන කතා කරන්න බෑ දුටුගැමුණු රජුගෙන් තොරව. ඒ වගේ තමයි නිවන් මාර්ගයේ ගමන් කරද්දී ඒ නිවන් මාර්ගයේ යහත යෝධයෝ පස් දෙනෙක්. සද්ධා, වීරිය, සති සමාධි ප්‍රඥා. මේ සියල්ල අතර ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි. අර කැණි මණ්ඩල උපමාව වගේ සියලු සිව්පා සතුන් අතර සිංහයා අග්‍රයි. ඒ වගේම සියලු ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අතර ප්‍රඥාවම ශ්‍රේෂ්ඨයි. සියලු සිව්පා සතුන්ගේ පියවර ඇතාගේ පියවර ඇතුට දාන්න පුළුවන්. ඒ වගේ සත්‍තිස් බෝධිපාශික ධර්මයෝ 37ම ප්‍රඥා ඉන්ද්‍රිය කියන කාරණාව ඇතුට දාන්න පුළුවන් කියනවා. සියලු මේ හරයන් අතර රත් හඳුන් සරේසු සෝණ අග්‍රය. ඒ වගේ ප්‍රඥා ඉන්ද්‍රිය මාග්‍රය. සියලු මේ මේ පෘථිවි වෘක්ෂ අතර ජම්බුද්දීපේ දඹරුක අග්‍රය. ඒ වගේ මේ බෝධිපාක්ෂික ධර්ම අතර ප්‍රඥා මාග්‍රය. ඊට පස්සේ දෙව්ලොව සියලු වෘක්ෂ අතර පරසතරුක අග්‍රය. ඒ වගේම බෝධිපාක්ෂික ධර්ම අතර ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රය. අසුරයන්ගේ ලෝකේ චිත්‍රපාඨලි කියන වෘක්ෂය අග්‍රය. ඒ වගේ බෝධිපාක්ෂික ධර්ම අතර ප්‍රඥා ඉන්ද්‍රිය, මේ චතුරාර්ය සත්‍ය අවබෝධය, හට ගැනීම වෙනස් වීම අනිත්‍ය දකින නුවණ මාර්ගය. ඒ වගේම ගුරුලංගේ ලෝකේ කෝට සිඹලි කියලා වෘක්ෂයක් තියෙනවා. හිඹුල් වෘක්ෂය. ඒ හිඹුල් වෘක්ෂය අග්‍රයි. ඒ වගේ ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍රයි බෝධිපාක්ෂික ධර්ම අතර. ඒ වගේම පින්වතුනි මේ විදිහට සියල් අතර අග්‍රයි ප්‍රඥා ඉන්ද්‍රිය. එහෙම නිසා ප්‍රඥාව කියන්නේ කුසල් අකුසල් තේරුම් ගන්න පුළුවන්කම. ඒ වගේම දුක සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ තියෙන වැටහීම ඔය කීක ආකාරයෙන් ප්‍රඥාව විස්තර වෙන හැටි පංච උපාදාන ස්කන්ධේ හට ගැනීම වෙනස් වීම දකින නුවණ පටිච්ච සමුප්පාදයේ වැටහෙන නුවණ අනිත්‍ය වැටහෙන නුවණ දුක වැටහෙන නුවණ අනාත්මය වැටහෙන නුවණ කෙලෙස් ගෙවා දමන නුවණ ඊළඟට දීර්ඝ වූ සංසාරයේ ආපු හැටි අවිද්‍යාවෙන් මෙහිලා තණ්හාවෙන් බැඳිලා ඒ අවිද්‍යා අන්ධකාරයේ සිඳ දමන නුවණ අවිද්‍යා අඳුර දුරලා ප්‍රඥා ආලෝකي උපද්දවන නුවණ මේ සියල්ල ප්‍රඥායි. ඒෂා ඔබ ඉගෙන ගන්න ධර්මයන් අතර මේ දුක ගැන යමක් ඉගෙන ගන්නවද ශ්‍රේෂ්ඨයි. ඉගෙන ගන්න ධර්මයන් අතර දුක හට ගැනීමේ විස්තර ඉගෙන ගන්නවද ඒ ශ්‍රේෂ්ඨයි. ඉගෙන ගන්න ධර්මයන් අතර දුක නිරුද්ධ කරන අමා නිවන ගැන ධහමක් ඉගෙන ගන්නවද ශ්‍රේෂ්ඨයි. ඉගෙන ගන්න ධර්මයන් අතර නිවන් දකින මාර්ගය ගැන ඉගෙන ගන්නවද ඒ ආර්ය ශ්‍රැංක මාර්ගයේ හෝ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගැන ඉගෙන ගන්නවද ඒක ශ්‍රේෂ්ඨයි. ඒක තමයි ප්‍රඥා ඉන්ද්‍රිය. ඒක ඔබට යෝධයෙක් වගේ වුණ නිවන් මාර්ගයට ගෙනියනවා ප්‍රඥා බලය. ඒ නිසා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහම තමයි මේ මුළු නිවන් මාර්ගයේම තියෙන්නේ. දැන් ඔබ හිතන්න බලන්න සද්ධා විරිය සති සමාධි ප්‍රඥා. අපි ඉගෙන ගත්තා සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානෙමයි සතිය කියන එකට. ඊළඟ අපි පංච සතර සම්‍යක් ප්‍රධාන වීරිය ඉගෙන ගත්තා. ඒක සම්පූර්ණයයි වීරිය කියන එකට. ඊළඟට අපි ඉගෙන ගත්තා ඡන්ද චිත්ත වීරිය විමර්ශනා කියන එක. කෙනෙකුට මේ නිවන් මාර්ගය ගැන ඡන්දය උපදින්නේ ශ්‍රද්ධාවයි. අදහ ගැනීම ඉන්නේ කැමැත්ත උපදින්නේ. ඒකම ඒක ශ්‍රද්ධාවටයි කියන වීරියටයි කියන දෙයක්. චිත්ත කියන එකත් වීරියටයි කියන එකක්. ඊළඟට වීරියට සහ සමාධියට ඊළඟ විමර්ශනා කියන එකයි ප්‍රඥා ඉන්ද්‍රියට. බලන්න මේ පංච ඉන්ද්‍රිය පංච බල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන කාරණා පහට බෝධිපාක්ෂික ධර්මයෝ 37ම දාන්න පුළුවන්. ඊතර මුළු නිවන් මාර්ගයේම ඔය සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහෙන් පෙන්වන්නත් පුළුවන්. භාග්‍යතුන් වහන්සේ නිවන් මාර්ගයේ අතිශයින් දක්ෂ වුණා. කාගෙන්වත් අහන්නේ නැතුව කවුරුවත් කියා නොදුන්න ඒ නිවන් මාර්ගයේ පුරුදු කළා. ඒ නිවන් මාර්ගයේ ප්‍රතිපල ලබා ගත්තා. ලෝකෙට පළමුවෙන්ම අවිද්‍යාවේ කටුව බිඳගෙන බුදුරජාණන් වහන්සේ විද්‍යා ලෝකෙට පත් වුණා. අවිද්‍යා අන්ධකාරයේ දුරු කෙරෙවුවා. යෝගිත හාහා පුරා කියලා සම්මා සම්බුදු වුණා. භාග්‍යතුන් වහන්සේ තමයි මග්ගඤ්ඤෝ මාර්ගයේ දන්න කෙනා. මග්ගඛායි මාර්ගයේ කියලා දෙන කෙනා. මග්ගකෝයිදෝ මාර්ගයේ දක්ෂ කෙනා. අපිට තියෙන්නේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන විශ්වාසය ඇති කරගන්න එක. අතිශයින් විශ්වාසය ඇති කරගන්න. ඒ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ එකම වචනයක්වත් අපිව දුකට හෙරන එකක් නෑ. ඒ දුකෙන් නිදහස් කිරීම ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න එක. ඒ නිසා ඒ ශ්‍රද්ධාවන්තයාට මේවා මේ ගුණ ධර්ම දිනු වෙවි යනවා. ඒ නිසා ඔන්න අත හෝරාවට අනුව කිව්වා. බුදු කෙනෙක්ගේ ධර්මයේ විස්තර කළා. ඒ තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මම තමයි නිවන් මාර්ගයේ තවත් දියුණු වෙලා බල ධර්මයේ පිට වැඩ කරන්නේ. ඔන්න සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන බල ධර්මිය ගැන අපි ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා නිවන් මාර්ගයේ තවත් ಗುಣ ධර්ම අපිට ඉගෙන ගන්න ලැබුණා කියන සන්තෝෂය ඇති කර ගන්න ඕන. අපි කාටත් ධර්ම ශ්‍රවණය කරපු පින් වලින් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන බල ධර්මිය උපදවා ගන්න අපි කාටත් වාසනාව ලැබේවා. සාදු සාදු. සිංහතුනි අද දවසේ පිවිතුරු නිවන් මඟ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දෙරුවේ පින්වත් දේශාන් අමිල කුමාර රංග බුද්ධිච සසිත එවැගේම අමිල මල්ලි රත්නා රණසිංහ රන්දිකා මහත්මිය ඇගේ ස්වාමි පුරුෂයා එවැගේම ෆ්ලාවියා සහ ෆිබී දියණියන් අමන්දොළුවේ අනුරදිනී අනුෂා දමයන්ති කිඹුල පිටියේ ඉඳුනිල් අමරසිංහ නිලන්ති අමරසිංහ යන දේනියන් දෙදෙනා ඇතුළු මේ පිරිස. ඉතින් මේ පිරිස අද අප්‍රමාණ පිනක් රැස් කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධර්මස්ස ධර්මීය නිවන් මාර්ගයේ ශ්‍රවණය කරපු ඒ වගේම ධර්ම දානේ දුන්න පින් බලෙන් මේ පින්වතුන්ට ගෞතම බුදුසසුනේ පිහිට පිළිසරණම සැලසේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනා ආරක්ෂා කරත්වා. ඒ වගේම මේ පින්වතුන් නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක යහපතම වේවා. ඒ වගේම මේ උතුම් සත්‍ත්‍යස් බෝධිපාක්ෂික ධර්මිය ගැන අපි මේ කතා කරන්නේ, ඒ වගේම ඔබ අහන්නේ මේ නිවන් මාර්ගය ගැන, මේ උතුම් ශ්‍රී සද්ධර්මිය ගැන අපිට ආදරයෙන් කරුණාවෙන් අපිට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ ධර්මයේ කියා දුන්න නිසා බුද්ධ ශාසනයේ පිහිට, තිසරණයේ පිහිට අපිට ඇති කෙරේවි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. අපි අතින් ගොඩාක් අකුසල් දුරු කෙරේවි, කුසල් උපදවන්ට අපිට මාර්ගයේ සලසා දුන්නේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ. ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායසම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට, අනගාරිකා මෑණිවරුන්ට, පැවිදි අපේක්ෂක දූපතුන්ට විවේකීට නැඹුරු වූ, ඒ වගේම නොයල්මට නැඹුරු වූ, ඒ වගේම නිරෝධයට නැඹුරු වූ, නිවනටම නැඹුරු වූ ශ්‍රද්ධා බලය, සති බලය, සමාධි බලය, ඒ වගේම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා බලය උපදවා ගන්න ඒකාන්තයෙන් මේ පින් හේතු වාසනා වේවා.